ශ්‍රී ලංකාවට වෙන් කර තබා ඇති චන්දිකා පවත්වා ගත හැකි මධ්‍යස්ථාන භාවිත කරන චන්දිකා අයිතිකරුවන් එක්වරක් පමණ ගෙවන රුපියන් බිලියනක විශේෂ බද්දක් ඒක මිලියන් 1000ක බද්දක් එක්වතාවක් ඇති කරන ක්‍රීඩා පමණක් සඳහා වෙන් වූ නාලිකා මගින්ද විශාල ආදෑමක් රජයට අහිමි කර ඇත. ඒ අනුව සන්නිවේද ස්ථාන 5කට වඩා ඇති දීප ව්‍යාප්ත ක්‍රියාත්මක වෙන ක්‍රීඩා සඳහා පමණක් වෙන් වූ නාලිකාවට රුපියල් මිලියන් 1000ක බද්දක් යොමු කරන ඇත. මේක බොහොම විවෘතව සියලු දෙනා තරං කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති කරනවා. දැනට රීලෝඩ් සඳහා පාරිභෝගිකයන් අය කරන රාජ්‍යයට ගෙවන ලද 125ක බද්ද ජංගම දුරකථන පහසුකම් සපයන විසින් පාරිභෝගිකයන් අය නොකිරීම තීරණය කර ඇත. මේක ඒ කොම්පැනි දරා ගන්න අවශ්‍යයි.